2558 වසරේ 7 මාසේ 1 දා භාවනා වැඩසටහන මිනිසා සතුව ඇති දත්ත සියල්ල දුක අත්දැකීමට මිස සැප අත්දැකීමට නොවේ. අපගේ ඉන්ද්‍රියන් සයටම කළ හැක්කේ හඳුනා ගැනීමයි, ස්පර්ශ කිරීමයි, විඳ දරා ගැනීමයි, මතකේ දරා ගැනීමයි, උසුලා ගැනීමයි පමණයි. මේ ඉන්ද්‍රියන් වලින් දරා ගන්නා ඕනෑම දෙයක් මානසික පීඩාවක්, වේදනාවක් බවට පත් වෙනවා. ඒ දුකයි. උපාදානය දුකයි, දරා ගැනීම දුකයි. මනසේ ස්වභාවය ඇලීම ගැටීම. ඇලීමෙනුත් නිදහස්ව, ගැටීමෙනුත් නිදහස්ව. කිසිදු ආකාරයක උපාදානයකට නොඇටි. මානසික නිදහස ලැබීමයි අප කළ යුත්තේ. ඔබ මනසින් කරනු ලබන, ඒ වගේම කළ සියලු ආකාරයේ ක්‍රියාවන් වලින් නිදහස් විය යුතුයි. ඔබ පෙර කළ කාර්යයකට සමාන කාර්යයක් මේ මොහොතේ නොකළ යුතුයි. සියල්ලගෙන්ම නිදහස් වීම මින් පෙර ඔබ පුරුදු කොට නැතු ඇති. සියල්ලගෙන්ම නිදහස් වීම යනු දැකීමෙන් පුජ්‍යලත්වයෙන් ඉවත් වීමයි. ඔබගේ ප්‍රඥාවට හෝ මනසට, ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට කළ යුතු කාර්යයක් මේ භාවනාව තුළ නැත. ඒ සියල්ලම නිදහස් කරන්න කිසි විටක පුජ්‍යලත්වයේ ශක්තිය රඳවා නොගන්න. මමත්වයෙන් නොසිතන්න, මමත්වයෙන් විදර්ශනා නොකරන්න, මමත්වයෙන් පාලනය නොකරන්න, මමත්වයෙන් හඳුනා ගැනීමෙන් වළකින්න. මමත්වයෙන් බලාපොරොත්තු ඇති කර නොගන්න. මමත්වයෙන් රැඳී නොසිටින්න. මමත්වයම තවත් ආකාරයකට පෙරලීමෙන් වළකින්න. එක සංඥාවක් අතහරින විට තව සංඥාවක නොබෙදෙන්න. එක රූපයක් අතහරින විට තව රූපයක නොබෙදෙන්න. එක සංකාරයක් අතහරින විට තව සංකාරයක නොඇලෙන්න. එක සිතුවිල්ලක් අතහරින විට තව සිතුවිල්ලක නොඇලෙන්න. එක චේතනාවක් අතහරින විට තව චේතනාවක නොඇලෙන්න, අතීතය අතහරින විට වර්තමානයේ අනාගතයේ නොඇලෙන්න, අනාගතයේ අතහරින විට අතීතය හා වර්තමානයේ නොඇලෙන්න, වර්තමානයේ අතහරින විට අතීතය හා අනාගතයේ නොඇලෙන්න, රූප නිරෝධය ඔබගේ නිවහන, ඔබගේ බලාපොරොත්තුව ඔබගේ නිවන, සංඥා නිරෝධයයි සංඥාවන් වලින් නිදහස් වීමයි ඔබගේ නිවන, රූප නිරෝධයයි රූප වලින් නිදහස් වීමයි ඔබගේ නිවන, සංඛාර නිරෝධයයි සංස්කාරයෙන් නිදහස් වීමයි ඔබගේ නිවන, විඥාන නිරෝධයයි විඥානයේ නිදහස් වීමයි ඔබගේ නිවන, උපාදානයෙන් තොරව අත්විඳින්න, ඇසින් එය නොදකින්න, ඇස ඉක්මවා දකින්න, සඤ්ඤාවෙන් එය නොදකින්න, සඤ්ඤාව අතහැර දකින්න, දැනුමෙන් නොදකින්න, දැනුම අතහැර එය දකින්න, වේදනාවෙන් එය නොදකින්න, වේදනාව අතහැර එය දකින්න, බලාපොරොත්තුවෙන් එය නොදකින්න, බලාපොරොත්තු අතහැර එය දකින්න, වචන සියල්ල අතහරින්න, සංඥා සියල්ල අතහරින්න, මට හා අන් අයට අයිති සියල්ල අතහරින්න, අතහැරීම ක්‍රියාවක් කර නොගෙන අවසන අතහැරීමත් අතහරින්න. ඒ මාර්ගයේ වඩන්න, ඒ මාර්ගයේ පුරුදු කරන්න, ඒ මාර්ගයේ භාවිතා කරන්න, ඒ මාර්ගයේ බහුලව වඩන්න. අවේදීත මාර්ගය, නිරෝධ මාර්ගය, සිත සැහැල්ලු කරන්න, ගත සැහැල්ලු කරන්න, කළ යුතු කාර්යයක් නැත, මනස විවෘත කරන්න, ඥානය විවෘත කරන්න, ඉන්ද්‍රියන් විවෘත කර අතහරින්න, ක්‍රියාවෙන් නිදහස් වෙන්න, ක්‍රියාවකට පෙළඹීමෙන් සිත වළක්වන්න, නිරාමිසය ලබන්න, නිරාමිසය යනු ඉන්ද්‍රයන් තුළින් නොගන්නා වූ අවස්ථාවයි. ඉන්ද්‍රයන් වලින් රූප ආමිෂය, ශබ්ද ආමිෂය, ගන්ධ ආමිෂය, රස ආමිෂය, ස්පර්ශ ආමිෂය, සිතුවිලි ආමිෂය නොලබා නිරාමිෂයට පත් වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කරන්නේ නැහැ. අතීත, අනාගත, වර්තමාන ස්පර්ශ කරන්නේ නැහැ. ඒ වගේම බලාපොරොත්තුවකුත් නැහැ. බලාපොරොත්තු නොවීමකුත් නැහැ. කිසිදු ක්‍රියාවක් නැහැ. නිරාමිෂයට පත්වන්න. දරාගත්තේ කිසිවක් නැතිනම් එය නිරාමිසයයි. යමක් දරාගත්තේද යාමිසයයි. නිරාමිසයට පත්වන්න, කිසිවක් දරා නොගන්න. මේ මොහොතේ දරාගෙන ඇද්දේ කවරක්දයි බලා එය නිදහස් කරන්න. නැවත වරක් ඔබ දෙස බලන්න. නැවතත් ඔබ දරාගෙන ඇත්තේ කවරක් දැයි විමසා ඒ ඉවත් කරන්න. ශේෂයක්වත් නැතිව ඉවත්තරින් ක්‍රියාව ඉක්මවන්න. කිසිදු දෙයක් ප්‍රතික්ෂේප නොකරන්න. කිසිදු දෙයක් ප්‍රතික්ෂේප නොකරන්න. කිසිදු දෙයක් අනුමත නොකරන්න. ඔබ විවේකයට පත්වන්න. නිදහසට පත්වන්න. පුජ්‍යලත්වයේ වැඩකාරකමට නොගන්න. පුජ්‍යලත්වයේ මමත්වයේ සේවකයෙක් හැටියට නොගන්න. එය කරා කිසිවක් නොපොමුණවන්න. ඔබව ඔබ නිදහස් කරන්න. මම මා නිදහස් කළ යුතුයි. මා විසින් මම නිදහස් කළ යුතුයි. ඇසෙන ලද දෙසන ලද ධර්මය ප්‍රකට කර ගැනීම සඳහා වීරිය උපදවන්න. එය සම්‍යක් වීරියක් කරගන්න. ධර්මයේ ගොඩ නැගීම සඳහා මෑති කරන වීරිය කරගන්න. ඒ ප්‍රඥාව විමුක්ති ප්‍රඥාවක් කරගන්න. නිදහස් වීම සඳහා කරන බුද්ධිමය මෙහෙයවීම සිදු කරන්න. සිහිය සම්මා සතියක් කරගන්න. සිහියෙන් නිදහස් වීම සඳහා, මිත්‍යා සතියෙන් නිදහස් වීම සඳහා, ඉන්ද්‍රිය සිහියෙන් නිදහස් වීම සඳහා සිහිය පමුණවා ගන්න. සියල්ල අතහරින්න. සියල්ල නිරෝධයයි. අප කතා කරන සියල්ල ඇසෙන්නේ ඔබගේ සාම්ප්‍රදායික බුද්ධියට. සාම්ප්‍රදායික බුද්ධිය විසින් කරනු ලබන අනසක මමත්වයෙන් යුක්තයි. ඒ ගැන සැලකිලිමත් වන්න. කතා කරන වචන ඇසෙන්නේ ඔබගේ සාම්ප්‍රදායික විඥාණයට. ඒ විඥානයේ නැවත යොදවන්නේ මමත්වයෙන් යුක්ත ක්‍රියාකාරකමකටයි. එබැවින් විශිෂ්ට වූ ඥානයෙන් ධර්මය මෙහෙවන්නට හැකියාව තිබෙන්න ඕනේ. විමුක්ති ඇස පාද ගන්න. ඒ ඇසේ කිසිදු අතීත සිද්ධාන්ත නැත. පුජ්‍යලත්වේ නැත. එහි ඇත්තේ හාත්පස නිදහස. මමත්වයේ යම් තැනක ඇද්ද ඒ ඔබ වාසය කරන්නේ දුක සමගයි. මමත්වයේ යම් තැනක නැද්ද? මමත්වයේ දුරු වී ඇද්ද? ඒ ඔබ වාසය කරන්නේ නිරෝධ මාර්ගයේ, නිවන් මාර්ගයේ. මමත්වයෙන් තොරව ඥානණය කරන්න පුරුදු වන්න. මමත්වයෙන් තොරව සමාධිය වඩන්න පුරුදු වන්න. මමත්වයෙන් තොරව සමස්ත ඉන්ද්‍රිය පද්ධතිය මෙහෙවන්න. මමත්වයෙන් තොරව ක්‍රියාවට බැසගන්න. ක්‍රියාව ඉක්මවා ක්‍රියාව සංසිඳවන්න. ක්‍රියාවෙන් නිදහස් වන්න. සියලු කළ යුතු කාර්යයන් අවසන් කරන්න. සියලු හොඳ හා නරක, සියලු පව් හා පින්, සියලු කාලත්‍රයට අයිති සියලු ක්‍රියාව නතර කරන්න. නතර කිරීම ක්‍රියාවක් කර නොගන්න. එම ක්‍රියාව දාත්හරින්න. සියලු ක්‍රියාවන් වලින් ශේෂයක්ව ඉතිරි නොකොට නිදහස් කරන්න. නිදහස් වෙන්න. ඒ නිදහස තුළ මමත්වය පවත්වා නොගන්න. තමාගේ සිතුවිලි දෙස නොව තමා දෙස බලන්න. ඇස උපාදානය කොට යමක් දකිනම් ඒ තමා විසින් වෙනාන් දෙයක් දකිනා ස්වරූපයයි. තමා දෙස බලන විට ඇස අතහරින්න සිදු වෙනවා. ඇස ග්‍රහණය කළොත් වෙනාන් දෙයක් ඔබට පේන්නේ. ඇස අත්හැරියොත් ඔබට ඔබව තමාව පේනවා. කිසිදු දෙයක් අත්හැරීමට හෝ අල්ලා ගැනීමට උත්සාහ නොදරන්න. මනස නිහඬව ගල් කර තබා ගැනීමෙන්ද වළකින්න. යනාතක විසිරී ඔහි යද්දේයයි කල්පනා කරමින් මනස විසිරෙන්නට ඉඩ නොතබන්න. මනස මොනම ආකාරයකවත් ක්‍රියාපද්ධතියට ඇද වැඳ තමා නොගන්න. සංඥානනේ අතහරින්න. අධ්‍යාත්මේ නොයිකුන් දේ සොයන වේදන ස්වභාවයෙන් ඉවත් වන්න. අධ්‍යාත්මික ඇස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රයන් සයින්ම ඉවත් වන්න. අධ්‍යාත්මය තුළ කාලය නොපවත්වන්න. තුන් කාලය නොපවත්වන්න. අධ්‍යාත්මය තුළ තුන් කාලයේ භාවිතා නොකරන්න. අධ්‍යාත්මය තුළ තුන් කාලයේ භාවිතා නොකරන්න. ස්වභාවයට ඉඩ දෙන්න. කිසිවකට ඔබ මැදිහත් නොවන්න. ස්වභාවයට ඉඩ දෙන්න. කිසිවකට ඔබ මැදිහත් නොවන්න. ස්වභාවයට ඉඩ දෙන්න. කිසිවකට ඔබ මැදිහත් නොවන්න. මමත්වයේ මැදිහත් නොකරන්න. මේ ඇසෙන වචන පුද්දලත්වයෙන් තොරව ඇසෙන්නට ඉඩ හරින්න. ඇසීමෙන් වළකින්න. ස්වභාවික ක්‍රියාවට ඉඩ දෙන්න. ක්‍රියාවෙන් වළකින්න. රූප සියල්ල අතහරින්න. වේදනා සියල්ල අතහරින්න. සංඥා සියල්ල අතහරින්න. සංඛාර සියල්ල අතහරින්න. විඥාන ඔළුවේ දරාගෙන බෙදෙන හඳුන ගන්න ස්වභාවය අත්මෙදෙන්න. මනස මොනම ආකාරයකින්වත් ග්‍රහණය නොකරන්න. මනස හඳුනා ගැනීමට උත්සාහ නොකරන්න. මනස මෙහෙයවීමට උත්සාහ නොකරන්න. ක්‍රියාවෙන් තොරව මානසික විවේකය වඩන්න. මානසික ක්‍රියාවෙන් තොරව මානසික විවේකය වඩන්න. මොළය සම්පූර්ණයෙන්ම අතහරින්න. බලාපොරොත්තු අපේක්ෂාව අතහරින්න. ධර්ම අවබෝධයට ඇති අවශ්‍යතාවය අතහරින්න. වීරිය අතහරින්න. ශේෂය ඉතුරු කොටස අතහරින්න. පුජ්ජලත්වයෙන් තොරව අතහරින්න. ක්‍රියාවෙන් තොරව අතහරින්න. අතහැරීමෙන් තොරව එය අතහරින්න. අතහැරීමෙන් තොරව එය අතහරින්න. අතහැරීමෙන් වළකින්න. අල්ලා ගැනීමෙන් වළකින්න. ස්වභාවයට ඉඩ දීමෙන් වළකින්න. අතහැරීමෙන් වැළකී වාසය කරන්න. අල්ලා ගැනීමෙන් වැළකී වාසය කරන්න. ස්වභාවයට ඉඩ දීමෙන් තොරව වාසය කරන්න. මේ මොහොතේ මැදී ඇත්තේ කවර සංකල්පයකද, කවර දෘෂ්ටියකද, කවර චේතනාවකද, කවර සිතුවිල්ලකද, එය මුදා හරින්න. එය සුභ වූද අසුභ වූද උපකාර වූද උපකාර නොවූද ඒ සියල්ල අතහරින්න. සියල්ල අතහරින්න. ඒ සියල්ල අතහරින්න. සියල්ල අතහැරීමට වීරය කරන්න. සියල්ල අතහරින්න. අතීතය හා අනාගතය හා වර්තමානයේ නැති ලෝකය දකින්න. ආලෝකය හා අන්ධකාරය නැති ලෝකය දකින්න. එම ලෝකයට පිවිසෙන්න. රාත්‍රියේ දහවලද ඉක්ම වූ ඒ ලෝකයට පිවිසෙන්න. ස්ත්‍රී භාවයේද පුරුෂ භාවයේද අතහැර ලෝකයට පිවිසෙන්න. භාවාත්මක ගුණය අතහරින්න. පෙනීමෙන් හා නොපෙනීමෙන් එහා ලෝකයේ දකින්න. ක්‍රියාවෙන් තොර වූ ලෝකයේ දකින්න. රූපයෙන් තොර වූ ලෝකයේ දකින්න. වේදනාවක් නොමැති ලෝකයේ දකින්න. සංඥාවක් නැති ලෝකයේ දකින්න. සංස්කාර නැති ලෝකයේ දකින්න. විඥානය නැති ලෝකයේ දකින්න. ස්ත්‍රී පුරුෂයන් නැති ලෝකයේ දකින්න. ආලෝකය හා අන්ධකාරය නොමැති ලෝකයේ දකින්න. පැමිණෙන් එක්කෝ පිටවන්නෙක් නොමැති ලෝකයේ දකින්න. උපදින්නෙක්කෝ මැරෙන්නෙක් නැති ලෝකයේ දකින්න. සියල්ල ස්වභාවයට මුදා හරින්න. කිසි තැනක මමත්වයේ මැදිහත් නොකරන්න. තමා මැදිහත් නොවන්න. ඇස අතහරින්න. අධ්‍යාත්මික හා බාහිර ඇස අතහරින්න. කන අතහරින්න. අධ්‍යාත්මික හා බාහිර කන අතහරින්න. නාසය අතහරින්න. අධ්‍යාත්මික හා බාහිර නාසය අතහරින්න. දිව අතහරින්න. අධ්‍යාත්මික හා බාහිර දිව අතහරින්න. ශරීරය අතහරින්න. අධ්‍යාත්මික හා බාහිර ශරීරය අතහරින්න. රස අතහරින්න. අධ්‍යාත්මික හා බාහිර රස අතහරින්න. සංවේදීතා අතහරින්න. අධ්‍යාත්මික හා බාහිර සංවේදීතා අතහරින්න. සිත අතහරින්න. අධ්‍යාත්මික හා බාහිර සිත අතහරින්න. නිදහසේ නිදහස අත්විඳින්න. නිදහසේ නිදහස අත්විඳින්න. කිසිවෙක් නොවි තමා දෙස බලන්න. කිසිවෙක් නොවි ලෝකයේ දෙස බලන්න. කිසිවක් නොගෙන ලෝකය පරිහරණය කරන්න. කිසිවක් නොදී ලෝකය තුල ජීවත් වන්න. ගනුදෙනුව නතර කරන්න. නතර වූ තැනින් ගමන ආරම්භ කරන්න. දිශාවකට නොවැටුණු පාරක් නොවන මාවත දිගේ ස්ත්‍රියක් නොවන පුරුෂයෙක් නොවන සත්වයෙක් පුජ්‍යලයෙක් නොවන කෙනෙකු ගමන් කරන්න. එය ශාන්තයි, එය මනස්කාන්තයි, එය හැම පැත්තෙම නිදහස් වූ අවස්ථාවක්. එහි කිසිවෙක් නැත, එහි කිසිවෙක් නැත. කළ යුතු සියල්ල අවසන් කළ ඇත. විය යුතු කිසිවක් නැත. රැඳී සිටීමක් හෝ තරණය කිරීමක් නැත. පුජ්ජලත්වේ සිතුවිලි චේතනා බලාපොරොත්තු නැත. සියල්ල දිය වී ගොස් සුරඟට ගසාගෙන ගොස් ඇත. සියල්ලගේම නිදහස් වූ නිදහස පමණක් මා නොමැතිව ඇත. හදවතේ ඇති නිහඬ බව කියා පාන්නට කිසි කලක නොහැකිය. එබැවින් නිහඬව මෙම ධර්මය දැක ගන්න. සෑම ක්‍රියාවලියකම ප්‍රතිඵලයක් ඇත. ක්‍රියාවලියක් නොමැති තැන ප්‍රතිඵලයක් නැත. ප්‍රතිඵලයක් නොමැති තැන දුක හෝ සතුට නැත. සියල්ලගේම නිරෝධය, නිවියාම, විමුක්තිය, නිදහස, නිවන එහි ඇත. සෑම දිනාටම තෙරුවන් සරණයි.